ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය ආනන්ද සිනහරත්න මහත්මයා හැම මාසිකම 17 වෙනිදා සිදු කරන ධාර්මයේ පිටකමයි අද දිනත් මේ මැනවින් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ සියතින්ම දානේ සෝදානම් කරලා මහා සංඝරත්නය කෙරෙහි ඉමහත් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉමහත් වූ ශ්‍රද්ධාවෙන් විශේෂයෙන්ම මේට වසර 3කට වගේ කලින් මිය ගිය දේහිනේ සිනහරත්න මහත්මිය වෙනුවෙන් සිදු කරන මාසික පින්කමයි අද මේ මැනවින් සිදු කරන්නේ. ඉතින් දානේ පූජා කිරීමෙන් අපට විවිධ විදිහේ ආනිසංස ලැබෙනවා. ඒ අතර විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝේ දෙන්නම් මහපලං කියලා. සංඝයා වෙනුවෙන් යමක් පූජා කිරීම මහත්ඵල මානිසංසදාය කියලා. පරණ එක්තරා තැනැත්තේ බුදුරජාණන් වහන්සේ අහනවා කවර තැනැත්තේ වෙනුවෙන් දෙන දාණයද මහත්ඵල මානිසංස වෙන්නේ කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝයා වෙනුවෙන් කරන දීමනාව මහත්ඵලයි මානිසංසයි කියලා. ඒකට කාරණා කිහිපයක් හේතු වෙනවා. එකක් තමයි අප ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරනකොට එක නමක් දෙනමක් වෙනුවෙන් පූජා කළත් මේ මුළු ශාසනයෙම වැඩ සිටියා වූ ස්වාමීන් වහන්සේලා උදෙසායි ඒ පින්කම සිදු කරන්නේ. ඒ නිසා අසංඛේයෝ අපුණේයෝ මහා පුණ්‍යං හන්දෝ කියලා දේශනා කළා. අනන්ත වූ අප්‍රමාණ පින්සිතීලි පහළ වෙනවා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා ආර්ය උතුමන් අරමුණු කරගෙන සිදු කරන දානමය පින්කමක් නිසා. අනෙක් අතින් ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරනකොට ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් බවට පත් වෙනවා. ඒ නිසායි බහදුතු වහන්සේ මහා ප්‍රජාපති ගෞතමට දේශනා කළේ සංඝේ ගෞතමී දේහි සංඝේ දින්නේ මමච්ච දින්නම් හොති කියලා. ගෞතමිය සංඝයාට යමක් පූජා කරන්න සංඝයාට කරන පූජාව මටත් කරන පූජාවක් වෙනවා කියලා. ඒ නිසා අප යමක් ඉමං දෙක්ඛං විපුසංගස්ස කියලා පූජා කරනවා නම් ඒක ස්වාමීන් වහන්සේට වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අහංගි අරහා ලෝකේ කියලා. මමත් මේ ලෝකේ රහතුන් කෙනෙක් කියලා. උන්වහන්සේ ආසවක්ඛේ ඥානය, සරුවතා ඥානය තමන්ගේම නෝනින් අවබෝධ කරගත්ත උන්වහන්සේ ලබාගත්තා වූ ආසවක්ඛේ ඥානය ශ්‍රුතවත් භාවයෙන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේකෙක් ලබා ගන්නා වූ ආස්වාක්‍ය ඥානයත් සමානයි. විශේෂත්වයකට කියන්නේ බුදුහාමුදුරුවෝ තමගේම නොවන අවබෝධ කර ගැනීම සහ මේ කල්පය තුළ මුලින්ම උන්වහන්සේ අවබෝධ කර ගැනීම නිසා විශේෂත්වයට පත් වෙන්නේ. යතර බුදුරජාණන් වහන්සේට දස බල ඥාන, යතෝ විසරද ඥාන, ඡන්දසාර ඥාන ආදී විශේෂ ඥානයන්ගෙන් උන්වහන්සේ යුක්තයි. එනිසා උන්වහන්සේ සුවිශේෂත්වයට පත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා උදෙසා කරන පූජාව එකටකින් සම්බුද්ධ පූජාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට යමක් දීමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි උන්වහන්සේලා වෙතින් අපට ධර්මය අහන්නට අවස්ථාව ලැබෙනවා. අප වෙනත් කෙනෙකුට යමක් දුන්නහම ඒකෙනුත් පිනක් වෙනවා. ඒ අපට පින් දෙනවා, ස්තුති කරනවා. එහෙත් මේ ධර්මය අහන්නට අපට යකින් අවස්ථාව ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. ඒ නිසා දන් දෙන පමණට ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා අපි දානය දෙනවා නම් එපමණක් අපට ධර්මය අහන්නට ධර්මය ඔස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට අවස්ථාව සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුම් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. ඒ තමයි දුක, දුක නිදහස් වීමක් කියන කාරණය. දුක කියන්නේ මොකක්ද කියන එක උන්වහන්සේ දේශනා කරනවා. අප මේ ලෝකයේ ඇසුරු කරන අවස්ථාව, අප ඕනෑම දෙයක් සිහි කරන අවස්ථාව රූපයක් එක්ක අපි සිහි කරන්නේ. ඒ සිහි කරන මොහොතේ අපට හිතෙන්නේ ඒ රූපය ඒ විදිහටම බාහිර ලෝකයේ ජීවමාන වෙනවායි කියලා. අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපි රූපයක් තේරුම් ගන්න කියන අවස්ථාව පංච විඥානේ නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මච උපජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. අන්න ඒක නෝනේ දැක්කොත් අපට මේ දුකේ නිදහසෙම නම් වූ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලෝකේ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන අවිද්‍යාවත්ය සංඛාරා සංඛාරපච්චා විඥානං කියන මේ සංසාර චක්‍රයේ ගමන් කරන ආකාරයත් ඒ අවිද්‍යාව දුරු වෙන විට අවිද්‍යාවත්වයෙන් අශේෂ විරාග නිරෝධ හා සංඛාර නිරෝධ කිය විදිහට අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වීමෙන් සංස්කාර වලින් නිදහස් වීම වශයෙන් ඒ මාර්ගෝස්සේ ගමන් කරලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස්ස නිරුද්ධන්ති කිය විදිහට දුක නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන දුකෙන් නිදහස් වීමේ මාර්ගයට අපට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ සත්‍ය සුතමේ ප්‍රඥාවෙන් අපි අස්ස දැනගත්තු පමණට ඒ ඔස්සේ අපේ චින්තනය මෙහෙවනවා. ඒ චින්තනය මෙහෙවන පමණට අපි වාසය කරන්නේ සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ වඩන මොහොත අප දුකෙන් නිදහස් වෙන මොහොත දුක්ඛ නිරෝධගාමිනී මාර්ගයේ ගමන් කරන දුක නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් ඉදිරියට ගමන් කරන අවස්ථාවක් වෙනවා. එතකොට මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි අපේ සිහිය නුවණ පවත්වනවා නම් ඒ පවත්වන පමණට අපට සතර විද්‍යාවද වැඩෙනවා. ඡන්ද චිත්ත විරිය විමර්ශනා කියන සතර විද්‍යාවද දිනු වෙමින් සතර සම්‍යක් ප්‍රධාන අප වඩනවා. නෝපං අකුසල ඉපදීමට උපං අකුසල ප්‍රහිණ කිරීමට නෝපං අකුසල ඉපදවීමට උපං අකුසල තවදුරටත් දිනු කර ගැනීමක් කියන මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය අපේ ජීවිතයේ ඒකායන ප්‍රතිපදාවට පත් කර ගන්නවා. ඒ ඔස්සේ ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරන්නට ඒ ඉන්ද්‍රිය ධර්ම වඩාත්ම ශක්තිමත් බලවත් අවස්ථාව බල ධර්ම අවස්ථාවක් ඒ ඔස්සේ බොජ්ජංග ධර්ම සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ බෝධි අංග අපේ ජීවිතය තුළ වඩාත්ම ස්ථාවර වෙනවා. අන්‍ය බොජ්ජංග ධර්ම කාලයක් දිනු කිරීමේ ප්‍රතිඵල විදිහට ආරස්නාංගික මාර්ගයේ අංග වඩ වඩාත්ම ශක්තිමත් වෙලා ඒ අංග අටම එකම තලයකට ඉහළින් ඔසවා තමන අවස්ථාවක් තමයි මාර්ගඥාන අවස්ථාව කියලා කියන්නේ. ආරස්නාංගික මාර්ගයේ වඩන සාමාන්‍ය අවස්ථාවේදී අප තුළ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන කාරණා තුනයි ක්‍රියාත්මක වන්නේ. හැබැයි අන්නේ තුන වඩාත්ම ඉහළට යන අවස්ථාව තමයි මේ අංග අටම එක තලයකින් ඉහළම තලයට ඔසවා තබන අවස්ථාව. ඒකට මාර්ගඥාන අවස්ථාව කියලා කියනවා. එම අවස්ථාව තුළ අපේ හිතේ සෝමන චෛතසික නැත්නම් කුසල චෛතසික වැඩිම ප්‍රමාණයක් එක විට ක්‍රියාත්මක වන අවස්ථාව. අනිත් අවස්ථාවේ තමයි එකතකින් නීවරණ දුර වෙන්නේ අනිත් පැත්තෙන් සංයෝජන ධර්ම අනුසය වශයෙන් දුර වෙන්නේ මෙන්න මේ මාර්ගඥාන අවස්ථාවේ. අන්න එපමණට අප සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරමින් දුකෙන් නිදහස් වීමට ක්‍රමයෙන් අපේ පත් වෙනවා. ඉතින් මේ සම්බුදු මගයි අපට ධර්මය තුලින් ලැබෙන්නේ. ඒ ධර්මය අපට ලැබෙන්නේ අප දානය පුරුදු කරන පමණට සාමෙන් වහන්සේ දැක්වූ කරන පමණට. ඉතින් ආනන්ද මහත්මයාගේ ජීවිතය වහා සතුට වෙන පුළුවන් ඔබතුමා කළාව මහත් වූ පරිත්‍යාගයන් නිසා මේ විහාරස්ථානයේ බොහොම මැනවින් පවත්වා ගන්නට ලැබූ ශක්තියක් වෙලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන ආදී කටයුතු ඉතාම පහසුවෙන් සිදු කර ගන්නට ඔබතුමා කළාව පරිත්‍යාගයන් නිරතුරුව උපකාරවත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඔබතුමා නිරතුරුව මෛත්‍රියෙන් ආශිර්වාදයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒක ඔබේ ජීවිත ලොකු ආලෝකයක් කියලා හිතන්න. ඉතින් ඒ ආලෝකය තුළින්ම වඩ වඩාත්ම දහම් තුරට ඇවිල්ලා දහමින් පෝෂණය වනට අප උත්සාහ ගනිමු. ඉතින් එහෙම කරන්න මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සෝදානම් කළා වූ මේ දාණය සරුවත් මුගලන් ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ගැලදවන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය කුසල ඵලයේ හේතුවෙන් මේට වතර තුනකට කලින් මියගිය දේහිනී සෙනවරත්න මහත්මිය, ඒ වගේම ආනන්ද මහත්මයා නමින් මියගිය ඒ සහෝදරයන් දෙමෝපියන් ඇතුළු දේහිනී නොවන් නමින් මියගිය ඒ ආදරණීය මෑණියන් ඒ ශ්‍රීමාන මාතාව ඇතුළු යම්තා ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටෙත් නම් ඒ සියලු ඥාති හොඳම පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍ය කියලා අපි දානීය සමසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං සපරික්ඛාරං බිකෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්කාරං බිකෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්කාරං බිකෝ සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්දේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්නරසී යථායුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේව අතෝ නිම්බාන සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතු රැස්කරගත් මේ සියලු පින් කුසල් මියගිය දෙහිනි නොනැතුළු වර්ග පරම්පරානුගත සියලු ඥාතීහු මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා සුගතිගාමි වෙත්වා. මේ පින දැක සුවපත් විය හැකි සුගතිගාමි විය හැකි යම්තා සත්‍යම් විශ්වේ පොතනක හෝ වෙත්නම් අවීහියේ පටන් භවග්‍රිය දක්වා වෙසෙන සියලුම පින් අනුමෝදන් වීමට අපේ සත්‍යම් මේ පින දැක සුවපත්ත්වා කියන වැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සංගර්ගත් මේ සියලු කුසල් සම්මාදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කලක් පැට දෙත්වා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කරගන්නටත් නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචරම් හේ සම්බතං කුඤ්ඤ සම්බතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාචරම් හේ සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාචරම් හේ සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි ආනන්ද මහත්මයා බොහොමත්ම සතුටට පත්වන්න. ඉතින් අදත් මේ සිදු කරන්න බලාපොරොත්තුණු පින්කම ඉතාම ලස්සනට සියතින්ම සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් ජීවිත කාලයක් පුරා තමගේ දෑතින් කළා වූ අප්‍රමාණ පින්කම් මේ වගේ දාන ආදී පින් දහම් ඒ වගේම ගරු භාණ්ඩ පූජා විහාරස්ථාන දෙකරපු අනුග්‍රහයන් අසරණ අය වෙනුවෙන් කරපු උදව්පකාර දෙමාපියන් වෙනුවෙන් කරපු උපස්ථාන මේ සියල්ලක්ම නිරතුරුව සිහිපත් කරමින් තමන්ගේ සිතේ කුසලය කින තව තවත් දියුණු කරගන්න ඒ සියලු කුසලල ආනිසංසයෙන් ආනන්ද මහත්මයාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. ජීවන්තන කාලයේ වැඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා සෙත් ගාථා කීපයක් ප්‍රකාශ කරමින් ආනන්ද මහත්මයාට ආශිර්වාද කරනවා. යං කිංචේ වෙන්තං ඉදවා උරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාග ඉදං තේ බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජගා සක්‍යමුණේ සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චේ ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනම් පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් ඉජ්ජන්දා නිම්බන්ති දේරායතායම් ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු සම්බීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධාන් භාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුභං බලං ආයුරාරෝග්‍ය සම්පති සංග සම්පති මේවච අතෝ නිර්වාණ සම්පති ඉමිනාතේ සමිජ්ජතෝ